එක්සජාතික පක්ෂයේ වර්තමානයේ ඉන්න සමහරෙක් මේ තමන්ගේ බලය පාවිච්චි කරන්න හිතා ඉන්න ආකාරයේ පිළිබඳ මේ ජාතියට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? පෞගිය කාල පරිච්ඡේදයේ තුලම සජීව ප්‍රේමදාස මැතිතුමා පන්සලකට ගිහිල්ලා රුපියල් 50,000 දෙන දේශපාලන විශාල කතාවක් කරනවා. මාධ්‍ය ආයතන දෙකකේ කතාව ප්‍රචාරය කරනවා. මේ කිසි කාලෙක කියන්නේ පන්සල දේශපාලනීකරණය කියලා. මං කියන්නේ ඒකේ වැරද්දක් තියෙනවා කියලා. සජීව ප්‍රේමදාස මැතිතුමාට එක නීතියකුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට තව නීතියකුතරම් කරන්න බෑ. බලයෙන් මත් වෙන්නේ නැතුව වැරදි ලෙස බලය පාවිච්චි කරන්නේ නැතුව තමන්ට තියෙන කතා කියන්නේ නැතුව මේ දේශපාලනීකරණය කිරීම වහා නවත්වන ලෙසට තමයි මේ යෝජනාව අපි ඉදිරිපත් කරන්නේ.